नमस्कार वेवा बुधुरुवनट समदा बुधुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සදහැවත් පින්වත්නි, පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකය දැක්කේ හරියට නෙළුම් විලක් වගේ. නෙළුම් විලක තියෙනවා පිපෙන්න ඔන්න මෙන්න හිරුවෙලිය වැටිච්ච ගමන් විකසිත වෙන මෝරපු නෙළුම්. ඊළඟට ඒ නෙළුම් විලේම තියෙනවා ඉරුවෙලිය වැටුනට තාම පිපෙන්නේ නැති නමුත් වතුරෙන් උඩට ආපු මෝරපු නැති නෙළුම් පොහට්ටු. ඒ වගේම ඒ විලේම තියෙනවා තාම වතුර ඇතුලේ පිපෙන්න තාම ඒ පොහොට්ටු මෝරලා නැති පුංචි නෙළුම් පොහොට්ටු තියෙනවා. තවත් නෙළුම් පොහොට්ටු තියෙනවා, ඒවා තාම තියෙන්නේ මඩි ඇතුලේ, වතුරටවත් ඇවිලා නැහැ. ආන් ඒ වගේ තමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මේ ලෝක සත්වයා නෙළුම් විලක් වගේ දැක්කා. ඒ කියන්නේ ලෝකේ ඉන්න අපි හැම දෙනාම අපි එකිනෙකාගේ ජීවිත ගත්තොත් විවිධාකාර විදිහට තමයි අපේ ජීවිත තියෙන්නේ. අපි මේ සසරේ ආවේ අපේ හිතේ තිබ්බ හිතේ තියෙන රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. ඔය රාග, ද්වේෂ, මෝහ අපි එකිනෙකාගේ වෙනස්. සමහර අය ඉන්නෝ මේ ලෝකේ රාග, ද්වේෂ, මෝහ බලවත් අය. තීව්‍ර රාගය තියෙන, තීව්‍ර ද්වේෂය තියෙන, තීව්‍ර මෝහයක් තියෙන අකුසල් බහුල මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. හරියට අර මඩ ඇතුලේ තියෙන නෙළුම් පොහට්ටු වගේ හිරුවෙලිය වැටුණට, ඒ බුද්ධ වචනේ ඇහුවට ඒ රාග, ද්වේෂ, මෝහයෙන් නිදහස් වෙන්න හිතන්නවත් බැරි අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තවත් මේ ලෝකේ තවත් ඇතැම් අය ඉන්නවා රාගය අඩු, ද්වේෂය අඩු, මෝහය අඩු අය. රාග, ද්වේෂ, මෝහ තුනී වෙච්ච අය. ඒ කියන්නේ නෑ කියලා නෙමෙයි, රාගය තියෙනවා හැබැයි අඩුයි. ආන් ඒ වගේ අයට මේ බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහුනොත් ඒ අය හිරු රශ්මිය වැටිච්ච ගමන් විකසිත වෙන මෝරපු නෙළුම් පොහොට්ටු වගේ, ඒ වගේ මෝරපු හිරු එළිය වැටිච්ච ගමන් විකසිත වෙන්න බලාගෙන ඉන්න නෙළුම් පොහොට්ටු අද අපි මේ ජීවත් වෙන සමාජයේ, මේ කාලේ, මේ යුගේ තියෙනවා කියලා ඔබ හිතනවද? තියෙනවද කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද ඒ රාග, ද්වේෂ, මෝහ තුනී අය වැඩ හිටියේ, ඒ පින්වන්තයෝ පහළ වුණේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණු කාලේ. එක බුද්ධ වචනයෙන් ධර්මය අවබෝධයක් කරා ගියා. එක බණ පදයෙන් සියලු කෙලෙස් දුරු කරලා දැම්මා. සසරෙන් නිදහස් වෙලා ගියා. ඒ මහා පින්වන්තයන්ගේ යුගයේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලේ රාග, ද්වේෂ, මෝහ අඩු අය තුනී වුණ මහා පින්වන්තයෝ තමයි පහළ වුණේ. හැබැයි අපි මේ ජීවත් වෙන මේ සමාජයේ බහුතරයක් ගත්තොත් බොහෝ දෙනා බලවත් විදිහට රාගයෙන් දුක් විඳිනවා. බලවත් විදිහට ද්වේෂයෙන් දුක් විඳිනවා අපි ඇතුළු සියලු දෙනාම. බලවත් විදිහට මෝහයෙන් දුක් විඳිනවා. හැබැයි අපේ මේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ දුරු කරන්න බැරිද? පුළුවන් නේද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, රාගය දුරු කරන්න බැයි නම් මම කවදාවත්, පින්වත් මහණෙනි, රාගය දුරු කරන්න කියලා කවදාවත් මම දේශනා කරන්නේ නැහැ. රාගය දුරු කරන්න පුළුවන්. පින්වත් මහණෙනි, මේ රාගය දුරු කළොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා කියනවා. මේ තුන් ලෝකෙට පහළ වුණ ඒ අසහාය ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙනුවෙන් ඇප වෙනවා. ඔබ රාගය දුරු කරොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා. පින්වත් මහණෙනි, ඔබ ද්වේෂය දුරු කළොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා. පින්වත් මහණෙනි, ඔබ මෝහය දුරු කළොත් ඔබ අනාගාමී වෙන බවට ශාස්ත්‍රූ මම ඇප වෙනවා. එන අනාගාමී කියලා කියන්නේ යලයි කවදාවත් මේ කෙලෙස් බරිත මනුෂ්‍ය ලෝකෙට, මේ කාම ලෝකෙට ආයෙන්නේ නැහැ. බඹලෝ ඉපදිලා ධර්මය අවබෝධ කරලා සසරින් එතෙර වෙනවා. එනිසා පින්වත්නි, අපේ හිතේ අපි බොහෝ කාලයක් සසරේ මේ රාග ద్వේෂ මෝහ පුරුදු කර කර ආපු සත්‍යයන් හැටියට අපිට මේ රාගය ద్వේෂය මෝහය දුරු කරන ධර්මයකුයි අපි මේ අහන්නේ. එහෙනම් රාගය දුරු කරන්න පුළුවන්, ద్వේෂය දුරු කරන්න පුළුවන්, මෝහය දුරු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, තීව්‍ර රාගය තියෙන, තීව්‍ර ඒ කියන්නේ ගොඩාක් රාගය තියෙන, ගොඩාක් ද්වේෂය තියෙන, බොහෝ සෙයින් මෝහය මුලාව තියෙන කෙනෙක් වුණත් අඬා අඬා හරි එයා ඒ රාගය නිසා දුක් විඳිනවා. එයා තමන්ගෙම හිතේ ඇතිවෙන තරහව නිසා තමනුත් පීඩාවට පත්වෙවි, අඬා අඬා දුක් වෙවි, ශෝක වෙවි. එයාගේ හිතේ තියෙන මෝහය නිසා දුක් විඳ විඳ, නමුත් මේ පිරිපුන් පිරිසිදු නිවන් මාර්ගයේ ගමන් කරනවා නම් එයා මේ ජීවිතේ විතරයි දුක් විඳින්නේ. එයා පරලොව විශාල සැපයකටපත් වෙනවා. එහෙනම් අඬා අඬා හරි අපි දුරු කරන්න මහන්සි ගන්න ඕනි මොකද්ද? අපේ හිතේ තියෙන රාගය. අඬා අඬා හරි දුක් විඳ විඳ හරි අපි දුරු කරන්න මහන්සි ගන්න ඕනි අපේ හිතේ තියෙන ද්වේෂය. අඬා අඬා හරි දුක් විඳ විඳ හරි වැරදි වැරදි හරි අපි දුරු කරන්න මහන්සි ගන්න ඕනි අපේ හිතේ තියෙන මෝහය. එනිසා පින්වත්නි, සසර අති දීර්ඝයි. සසරේ අපි එකිනෙකා පුරුදු කරපු දේවල් තියෙනවා. ඒවට කියනවා සංසාර පුරුදු කියලා. මේ සසර පුරුදු වෙනස් කරන එක අපි හිතන තරම් ලේසි නෑ. දැන් හිතලා බලන්න, පුංචි දරුවෙක්, මම මේ උදාහරණයකට කියන්නේ පුංචි දරුවෙක් පුංචි කාලෙම හිතන්නකෝ එයා නියපොතු කන්න පුරුදු වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ පුංචි දෙයක්නේ, පොඩි දෙයක්. හැබැයි එයාගේ ඒ පොඩි කාලේ ඉඳන් පුරුද්ද සමහර විට ලොකු වෙලත් අත්තර ගන්න තව කෙනෙක්ට අත් හරවන්න බැරි අවස්ථා තියෙනවා නේද? පුංචි දෙයක් ඒක. ඒත් මේ අවුරුදු 50කට 60කට අපි එකම දේ ආය ආය කරලා ඒකට අපි ඇබ්බැහි වෙලා, ඒ ඇබ්බැහි වීම නරක දෙයක් නම් ඒක දුරු කරගන්න බැරුව අපි කොච්චර දුක් විඳිනවද? එයාට අත්හරින්න ඕනි. හැබැයි අත්හරින්න බෑ. ඒකට හැබැයි වෙලා. එතකොට හිතලා බලන්න පින්වත්නි, අවුරුදු 60කට 40කට 50කට අපි මේ වගේ පොඩි දේවල් වලට, පුංචි පුංචි පුරුදු වලට අපි හැබැයි වෙනවනම්, අති දීර්ඝ සසරේ අපි මොන මොන දේවල් අපේ ජීවිතයට පුරුදු කරලා තියෙන නැතිද නේ? සසරේ අපි බහුලව ලෝභය නැත්නම් හිතේ ඇතිවෙන මේ රාගයටම ඉඩ දීති, රාගයම පුරුදු කරා නම් එයා උපනුපන් ජීවිතේ යා රාග බහුල චරිතය. එයාට රාගය බහුලයි. පුංචි දෙයකින් පවා එයාගේ හිතේ ආසාව ඇති වෙනවා. ඇයි ඒ? සසරේ එයා රාගය බහුල විදිහට එයා පුරුදු කරන. ත්‍රීක ගැලවෙන්නේ එකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? ලේසිද? අමාරුයි. ඊළඟට හිතල බලන්න පින්නවත්න සසරේ කෙනෙක් නිතරම කිපෙනවන සංසාරයා උපදින උපදින ජීවිතකයා නිතර කිපෙන පුද්ගලයෙක්න තරහගන්නවනං ඒ දවේශය ඒ තරහාව සංසාර පුරුත්තක් හැටියට එයාට එනවා. එතකොට ඉපදින හැම ජීවිතයකම යාට ය දවේශය බහුල චරිතයා. ඒ දවේශයෙන් නිදහසෙන්ට ඕනි වනාට සංසාර පුරුද්ද ඊට වඩා ඉහලින් එනවා. ඊළඟට හිතල බලන්න සසරේ නොයෙක් මිත්‍යා මතවලට නොයෙක් මිත්‍යා දෘෂ්ටිවලට පුරුදු වෙලා ඉන්න කෙනා උපදින උපදින ජීවිතයක යා මුලාවට නැත්නම් මෝහයට නොයෙක් දෘෂ්ටිවලට සීල වෘතවලට එයා නැඹුරු වෙනවා. ඒවයින් නිදහස් වෙන එක ලේසි නැහැ. ඇයි ඒ? අපි සසරේ පුරුදු කරපු දේවල් තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි පිනත්නි අපි සංසාරේ විරාගී ජීවිතයක් නම් පුරුදු කරලා තියෙන්නේ සමහර විට එයා පුංචි කාලෙම පුංචි දරුවෙක් විරාගී ජීවිතයකට කිසිම පවුල් පරිසරයක් නැතිව එයා විරාගී ජීවිතයකට යන්න උත්සාහ කරනවා. ඒකට හේතුව සංසාරේ විරාගය පුරුදු කරලා. ඊළඟට ඔබ අතරම ඉන්න සමහර පින්වතුන් ඔබ දැකලා ඇති ධර්මයක් නෑ. සමහරට යාල තෙරුවන් සන්න ගිරපු ශ්‍රාවකයෝ නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි කිසිම දෙයකට තරහ ගන්නේ නැති චරිත. ධර්මයක් නැතුව වුණා නොකිපි ඉන්නවා. තරහ ගන්න නැතුව ඉන්නවා. ඒකට හේතුව සසරේ එයා මෛත්‍රිය පුරුදු කරලා. තරහ නොගෙන ඉන්න බව පුරුදු කරලා. ඊළඟට හිතල බලන්න පින්වත්නි නොයෙක් මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටි ගහන මේ සමාජයේ අපි අතීතේ ඉඳලා අපේ ජීවිතේ පුරුදු කරපු එක එක මත මේ ධර්මයේ ලැබිච්ච ගමන් එක පයින් කෙනෙකුට අත්හරින්න පුළුවන් වෙන්නේ ඇයි? නැකත් කේන්දර පලාපල නිමිති තෙරුවන් සරණේ පිහිටපු ගමන් එයාට අත්හරින්න පුළුවන්. එයයි ඒ. සසරේ එයා මෝහය නෙමෙයි. එයා පුරුදු කරලා තියෙන්නේ වීත මෝහී බව. එයා හොඳට ප්‍රඥාව දියුණු කරපු කෙනෙක්. එනිසා සසර පුරුද්දු හොඳටත් නරකටත් අපේ පසුපසින් එනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැමෝම මේ සසරේ මේ දුක් විඳ විඳ එන්නේ අපේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය නිසා. බුදුරජාණන් වහන්සේගේ ලස්සන සූත්‍ර දේශනයක් තියෙනවා. අපි අද ඒ උතුම් බුද්ධ දේශනේ ඇසුරෙන් තමයි ධර්මය කතා කරන්නේ. මේ උතුම් බුද්ධ දේශනය ඇතුළත් වෙන්නේ කුද්දක නිකායේ ඉති උත්තක පාළිය. කුද්දක නිකායේ ඉති උත්තක පාළිය. සූත්‍රය අකුසල මූල සූත්‍රය. මොකද්ද සූත්‍රේ නම? අකුසල මූල සූත්‍රය. අකුසල් මුල් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශුම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අකුසල් මුල් තුනක් තියෙනවා. මොනවාද ඒ අකුසල් මුල් තුන? ලෝභය කියන්නේ අකුසල මූලය. ද්වේෂය කියලා කියන්නේ අකුසල මූලයක්. මෝහය කියන්නේ අකුසල මූලයක්. මෙන්න මේවා තමයි අකුසල මූල. මුල් කියලා කියන්නේ ඒවට කියනවා අකුසල මූල කියලා. මූල කියලා කියන්නේ ඒ අකුසල් මූල වලින් තමයි අනිත් හැම අකුසලයක්ම හටගන්නේ. අපි හිතෙන්, කයෙන්, වචනයෙන් යම් වැරැද්දක් කරනවා නම්, යම් පාපයක් කරනවා නම්, යම් අයහපතක් කරනවා නම්, යම් අකුසලයක් කරනවා නම්, ඒ හැම දෙයකම මුල එක්කෝ ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. එහෙමත් නැත්නම් මෝහය. එනං අකුසල් මුල් කීයක් තියෙනවද? තුනයි. මොනවද? ලෝභය, ద్వේෂය, මෝහය. මේ ලෝභ, ద్వේෂ, මෝහ වලට අකුසල් මූල කියන්නේ ඇයි කියලා දැන් තේරෙනව නේද? අනිත් හැම අකුසලයක්ම හටගන්න, අනිත් හැම පාපයක්ම වෙන්න හේතු වෙන්නේ මේ අකුසල් මුල්. ලෝභ, ద్వේෂ, මෝහ. ඊළඟට මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේ මේ අයරනුත් පවසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාපී අදහස් තියෙන කෙනා තමන් තුළ හටගන්නා ලෝභ, ද්වේෂ මෝහ නිසාම පීඩාවට පත්වෙනවා. පාපී අදහස් තියෙන කෙනා තමන් තුළ හටගන්න ලෝභ ද්වේෂ මෝහ නිසාම පීඩාවට පත්වෙනවා. හරියට පොත්තම අරටුව කරගෙන හැදෙන ගහක පල හටගන්නවා වගේ. මොකද්ද කියන්නේ? හරියට පොත්තම අරටුව කරගන්න ගහක පල හටගන්නවා වගේ. පොත්තම අරටුව කරගන්න ගස් මොනවද? උණගස්. උණගහේ පොත්තම නේද අරටුව? උණගහේ අරටුවක් නැහැ. අරටුව හැටියට තියෙන්නේ පොත්තමයි. ඒ පොත්තම අරටුව කරගන්න ඒ උණගහක් පී දෙන්න එකවතාවයි නේද පල හටගන්නේ? නේද? උණගසක ගොබේ ඇවිල්ලා ගහ එක වතාවක් හැදෙනවා. ඒකෙන් ආය අතු බෙදි බෙදි හැදෙනවද? නෑ. එතකොට ඒ පල හටගත්ත ගමන් ඒ ගහ විනාශ වෙලා යනවා. ආයේ ගහ හැදෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි අපි තුලම හටගන්න ලෝභය, අපි තුලම හටගන්න ද්වේෂය, අපි තුලම හටගන්න මෝහය නිසා අපිම විනාශ වෙලා යනවා. අපි තුල හටගන්න ලෝභය නිසා තව කෙනෙක් විනාශ කරන්න හැදුවට ඇත්තටම විනාශ වෙලා යන්නේ කවුද? තමන්මයි. කෙනෙකුගේ හිතේ ඇතිවෙන ද්වේෂය නිසා තව කෙනෙක්ට අයහපත කරන්න හැදුවට විනාශ වෙලා යන්නේ කවුද? ද්වේෂ කරන කෙනාමයි. තමන්ගේ තියෙන මිත්‍යාව තවත් කෙනෙක්ට දීම නිසා තව කෙනෙක් විනාශ කරන්න යනකොට ඒකෙන් ඉස්සල්ලාම විනාශ වෙන්නේ කවුද? තමන්මයි. එනම් තමන් තුලම හටගන්න ලෝභය, ද්වේෂය, මෝහය නිසා තමන්ම විනාශ වෙලා යනවා. එනම් අපේ විනාශයට මුල මොකක්ද? අපේ හිතේ ඇතිවෙන අපි සසරේ පුරුදු කරපු ලෝභය, ද්වේෂය, මෝහය. පින්නතුනි ධර්මයේ හරි ලස්සනට විස්තර කරනවා මේ සසරේ එන පුද්ගලයන්ගේ පුද්ගල ස්වභාවය ගැන. ඒක බුදු කෙනෙකුට විනා වෙන කිසිම කෙනෙකුට, කොයිතරම් නුවණක් තිබ්බත් කොයිතරම් ප්‍රඥාවක් තිබ්බත් බුදු කෙනෙකුට ඇරෙන්න ඒක අවබෝධ කරගන්න ඒක දැක ගන්න බෑ. දැන් අපි කලින් කතා කළා නේද මේ සසරේ සමහර අය ඉන්නවා රාගය බහුල විදිහට පුරුදු කරපු අය. එතකොට මේ ජීවිතේදී වුණත් එයාට එකපාරටම ඉස්මතු වෙන්නේ රාගය. සමහර විට එයාට තරහයන් නැති වෙන්න පුළුවන්. හැබැයි එයා බැටගන්නේ මොකෙන්ද? හිතේ ඇතිවන රාගේ. ඒ කියන්නේ එයා ද්වේෂයෙන් බැටගන්නේ. එයා මිත්‍යා මත කරා යන්නේත් නැහැ. හැබැයි එයා බලවත් විදිහට පීඩාවටපත් වෙනවා තමන්ගේම හිතේ ඇතිවන රාගය නිසා, නැත්නම් ලෝභය නිසා. ඒ විදිහට බහුල විදිහට තීව්‍ර විදිහට හිතේ ඇතිවන රාගය ඇතිවන පුද්ගලයන් ධර්මයේ සඳහන් වෙනවා ඒ අය රාග චරිත පුද්ගලයන් කියලා. කවුද? රාග චරිත පුද්ගලයන්. එයාගේ චරිතය නම් කොයි වගේද? රාග චරිතය. ඊළඟට සසරේ බහුල විදිහට තරහ ගන්න කෙනාව හඳුන්වනවා එයා ද්වේෂ චරිත පුද්ගලේ. එයා කවුද? ද්වේෂ චරිත පුද්ගලේ. ඊළඟට සසරේ බහුල විදිහට මෝහය මිත්‍යාවම කරපින්නාගෙන ඉන අය හඳුන්වනවා එයාලා මෝහ චරිත පුද්ගල. එහෙනම් තමන්ගේ චරිත ස්වභාවය දන්නේ තමා. එහෙනම් තමන්ගේ චරිත ස්වභාවයට හරියන දේ, ඒ චරිත ස්වභාවය වෙනස් කරගන්න, ඒ අකුසල් වලින් නිදහස් වෙන්න අවශ්‍ය කරන ධර්මය හසුරවන්න දැනගන්නෙත් තමන්මයි. මොකද ජීවමානව බුදුරජාන් වහන්සේ වැඩ හිටියානම් බුදුරජාන් වහන්සේ දේශනා කරයි ඔබ මේක පුරුදු කරන්න. ඔබ මේ පුරුදු කරන්න. ඔබ මේ භාවනාව පුරුදු කරන්න. ඔබ බහුලව මෛත්‍රිය වඩන්න. ඔබ බහුලව අසුභ භාවනාව කරන්න කියලා අපේ චරිත ස්වභාවය දැකලා බුදුරජාන් වහන්සේ අපිට අවශ්‍යම දේ දෙයි. හැබැයි අපිට අවශ්‍යම අපිටම තියෙන ප්‍රශ්නේ අඳුනගන්න තරම් දක්ෂ කෙනෙක් අද ලෝකේ නැහැ. ඒක දැකගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරමයි. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙන් එක එක්කනාගේ ජීවිතවල චරිත ස්වභාව බුදුරජාන් වහන්සේ දැකලා ඒ චරිත ස්වභාවයට අවශ්‍ය කරන ඒ දේම ඉලක්කෙටම ධර්මය දෙනවා. දැන් ඔබට මතක ඇති පිනත් රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේනේ. පැවිදි වුණාට පස්සේ උපාධ්‍යයන් වහන්සේ වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට වදාරනවා, පින්වත් රාහුල, ඔබ හොඳට ආනාපාන සතිය වඩන්න. හොඳට ආනාපාන සතිය වඩන්න කියන. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ කී කරුයිනේ, ඒකට මොනවත් එකට එක කියන්න ගිය නෑ, එහෙමයි ස්වාමීනී කියලා පළඟක් බැඳගෙන වාඩි වෙලා ආනාපාන සති භාවනාව කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දකිනවා රාහුල ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, රාහුල මොකද්ද කරන්නේ? ආනාපාන සති. පින්වත් රාහුල, ඔබ හොඳට ධාතු මනසිකාරය වඩන්න කියනවා. එනම් බුදුරජාණන් වහන්සේ දැක්කා රාහුල ස්වාමීන් වහන්සේට ධර්මය අවබෝධ වෙන්නේ, මේ හිත එකඟ වෙන්නේ ආනාපාන සතිය කෙලින්ම ආනාපාන සතියට ගිහිල්ලා නෙමෙයි, ධාතු හැටියට මේ ජීවිතයේ තියෙන මේ අපේ මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය නුවණින් විමසුවොත් ඒ හරහා තමයි නිවන් මාර්ගය විවෘත වෙන්නේ කියලා දැක්කේ බුදුරජාණන් වහන්සේ. මහා ප්‍රඥවෝ, ධර්ම සේනාධිපති වූ, අග්‍ර ශ්‍රාවක වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ඒ හැකියාව තිබ්බේ නැහැ. එහෙනම් පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ උපකාර ලැබලා බොහෝ දෙනෙක් සසරෙන් නිදහස් වුණා. නමුත් අපේ චරිත ස්වභාවය දකින්ද, අපේ චරිත ස්වභාවයට අනුව අවශ්‍යම දේ දෙන්න තරම් අද අපිට ශාස්ත්‍රුන් වහන්සේ නැහැ. එහෙනම් පින්වත්නි, තමන්ගේ චරිත ස්වභාවය තව කෙනෙක්ට වඩා දන්නේ කවුද? තමන්මයි. හිතේ ඇතිවෙන අකුසලය පිටට පේන්නේ නැති වෙන්න පුළුවන්. හිතේ බහුලව ඇති වෙන අකුසලේ සමහර විට පිටට පේන්නේ නැහැ. සමහර විට පිටට බාහිර අය තමන් වඳුනගන්නේ මෙයා බොහොම නිෂ්කලංක කෙනෙක්. මෙයා බොහොම ධර්මය තුල ඉන්න කෙනෙක්. මෙයා නම් හොඳට හිත දියුණු කරගත්ත කෙනෙක් කියලා. හැබැයි තමන්ගේ හිතේ ප්‍රශ්නේ දන්නේ තමා. ඒ නිසා රාගය බහුල කෙනෙක් නම් ඊට අවශ්‍ය පිළියම තමන් යොදන්න ඕන. තමන් ද්වේෂයේ බහුල කෙනෙක් නම් ඊට අවශ්‍ය පිළියම තමන් යොදා ගන්න ඕනි. මොකද ධර්මයේ විසඳුම හැමදේම පෙන්වලා දීලා තියෙනවනේ. තමන්ට මේ මිත්‍යා දෘෂ්ටි අත්හරගන්න තරම් හයියක් නැත්නම් ඒකට කරන්න ඕනි මොකද්ද කියන එකත් තමන් දන්නවා. හරි ලස්සනට විස්තර වෙනවා පින්වත්නි ධර්මයේ. මේ රාග චරිත පුද්ගලයා, ඒ කියන්නේ රාගය බහුල පුද්ගලයා බහුල වශයෙන් හික්මෙන්න ඕනි අදි සමාධියේ. මොකේද අදි සමාධිය? දැන් අපි දන්නවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශික්ෂා තුනකින් යුක්තයි. ඒ කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියන තුනෙන් යුක්තයි නේද? එතකොට රාගය බහුල කෙනා ධර්මයේ සඳහන් වෙනවා අධික ලෙස හිතේ ආසාව, රාගය ඇති වෙන කෙනා බහුල වශයෙන් වඩන්න ඕනි අදි සමාධිය. කියන්නේ යා බලවත් විදිහට සමාධිය වඩන්න ඕනි. නිකං සමාධිය නෙමෙයි, අදි සමාධිය. හොඳට මේ හිතේ ඇති වෙන පංච නීවරණයන් තුනී කරලා බැහැර කරලා හිත හොඳට සමාධිය තුල හිත හොඳට පිහිටුවා ගන්න ඕනි. සඳහන් වෙනවා රාග කිලුට එතකොට එයාට හොදලා අරින්න පුළුවන් කියනවා. රාගය කියලා කියන්නේ කිලුටක් නම් ඒ කිලුට හොදලා දානවා කියනවා. රාගය නම් වූ දුහුවිලි ගසලා දානවා. රාගය කියන්නේ මොකක්ද එන? දූවිල්ලක් වගේ. දූවිලි බැඳිච්ච දෙයක වටිනාකමක් තියනවද? නැහැ. එහෙනම් රාගය සහිත කෙනාගේ වටිනාකමක් තියනවද? නැහැ. වටිනාකම තියෙන්නේ කාගේද? රාගය දුරු කරපු කෙනා. එහෙනම් ඇත්තටම මේ ලෝකේ වටින්නේ කවුද? රහතන් වහන්සේලා. රාගයේ තියෙන අනිත් සියලු දෙනාම රාගේ නම් වූ දූවිලි ඇඟ තවරාගෙන හින්න අය. ඒ නිසා මේ රාග දූවිල්ල ගසලා දානවා කියනවා. ඊළඟට රාගයේ නම් වූ විෂ වමනය කරලා දානවා කියනවා. රාගය කියන්නේ විෂ. ඇඟක් විසට ඇඟක් ඇඟට විෂක් ඇතුල් වුණාම ඒක යහ හිත කර පිණිස පවතීද අපිට? හිත පිණිස පවතින්නේ නැහැ. එහෙනම් ඒ විෂ ඉක්මනට ඒ විෂ නැති කරන්න නේද බෙහෙත් ගන්න ඕන? ආන් ඒ වගේ රාගය නම් වූ විෂ මොකද කරන්න කියන්නේ? වමනය කරන්න ඕන. රාගය නම් වූ මහා ගින්න නිවන්න ඕනේ. රාගය කියලා කියන්නේ මහා ගින්න. ඒ රාග ගින්න නිවලා දාන්න ඕනේ. රාගය නම් වූ හුල උලක් ඇඟේ ඇනිලා වගේ. උලක් ඇඟේ ඇනුනහම හැම වෙලේම රිදුම් කකා තියනා නේද? ඒ රිදුම් දෙන හැම වෙලේම වේදනා දෙන රාගයේ නම් වූ හුල ගලවලා වීසි කරලා දාන්න ඕනේ. ඊළඟට මේ රාගය කියලා කියන්නේ අවුලක්. අපේ ජීවිතයේ අභ්‍යන්තරයත් අවුල් කරලා දානවා, බාහිරත් අවුල් කරලා දානවා. අපේ ජීවිතයේ අවුලට අවුලෙන් අවුලටපත් කරලා දානවා රාගේ. එනම් මේ රාගයේ නම් වූ අවුල අපි හැමීට ලිහා ගන්න ඕනේ ධර්මයේ තුලින්. ඒතර අදි සමාධිය තුල හික්මෙමින් තමයි මේ දේ කරන්නේ. ඊළඟට රාගය බහුල පුද්ගලයා සංස්කාරයන්ගේ අනිත්‍ය විදර්ශනා කරන්න ඕනේ. සංස්කාර කියන්නේ මොනවද? හේතුන් නිසා හටගත්ත හැම දෙයකටම කියනවා සංස්කාර කියලා. සංස්කාර කියන්නේ මොනවටද? හේතුන් නිසා හටගත්ත දේව. එහෙනම් අපේ මේ ඇස කියන්නේ සංස්කාරයක්. ඇසට පේන රූපය කියන්නේ සංස්කාරයක්. කන කියන්නේ සංස්කාරයක්. කනට ඇහෙන ශබ්ද සංස්කාරයක්. ඊළඟට නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව, දිවට දැනෙන රසය, කය, කයට දැනෙන පහස, අපේ හිත, හිතට සිතෙන සිතිවිලි, මේ හැම දෙයම මොනවද? සංස්කාර. එනම් මේ අපි වටපිටාව ඉන්න පුද්ගලයන්, වස්තුන්, අප තමා කියලා සැලකෙන හැමදේම, මේ හැමදේම මොනවද පින්වත්නේ? සංස්කාර. ඒ කියන්නේ හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන දේවල්. ඔනෝය සංස්කාර අනිත්‍යයි කියලා නුවණින් විමසන්න ඕනි. බහුල වශයෙන් සංස්කාර අනිත්‍යයි කියලා නුවණින් විමසන්න ඕනි රාග චරිත පුද්ගලයා. රාග චරිත පුද්ගලයා මොකද කරන්න ඕනේ? සංස්කාර අනිත්‍යයි කියලා නුවණින් විමසන්න ඕනේ. දිගින් දිගටම යා අනිත්‍යම නුවණින් විමසනකොට, අනිත්‍යම විදර්ශනා කරනකොට එයා මේ සසරෙන් නිදහස් වෙන්න යාට නිවන් දොරටුව විවෘත වෙනවා. මූලික නිවන් දොරටු තුනක් තියෙනවා. ඒ එක නිවන් දොරටුවක් විවෘත වෙනවා. ඒකට කියනවා අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. ඒ කියන්නේ යා නිමිති ගන්නේ නැහැ. හිතන්නකෝ අපි මේ එකත් අනිත්‍යයි අරකත් අනිත්‍යයි. අනිත්‍යම හිතනකොට එතන ස්ථිර දෙයක් නැතිකොට අපිට ඒකෙන් ගන්න දෙයක් තියෙනවද? නිමිත්තක් නැහැ. හිතන්න තව කෙනෙකුගේ ශරීරයට අපේ හිතේ ආසාවක් ඇති වුණොත්, නැත්නම් තමන්ගේම ශරීරයේ කොටස් ගැන තමන්ට ආසාවක් ඇති වුණොත් ඒකම නේද මතක් වෙන්නේ? ඒකම මතක් වෙන්නේ. තමන්ගේ කොණ්ඩෙට කැමති කෙනාට නිතරම යාට මතක් වෙන්නේ තමගේ කොණ්ඩේ නේ. ආන් ඒ ඇයි? එයා ඒක නිත්‍යයි කියලා ගත්ත නිසා. හැබැයි අනිත්‍යම නොවනින් විමසලා මේ තමන්ගේ ශරීරය, තමන්ට පරිබාහිර අනිත් සියලු ශරීරත් හැමදේම අනිත්‍යයි කියලා නොවනින් විමසන කෙනාට ගණ්ඩ නිමිත්තක් තියෙනවද? නිමිත්තක් කරන් වැඩක් තියෙනවද? ඇයි බැලූ හැම තැනම තියන්නේ අනිත්‍ය දේව. එහෙනම් එයා අනිමිත් චේතෝ විමුක්තියෙන් එයා සසරෙන් නිදහස් වෙනවා. නිමිති ගන්නේ නැතිව අනිමිත්ත චේතෝ විමුක්තියෙන් එයා සසරෙන් නිදහස් වෙනවා. තීව්‍ර රාගය තිබ්බට අඛණ්ඩව මේ ධර්මයේ පුරුදු කරොත් එයාට නිවන් දොරටුව ඇරෙනවා. අනිමිත්ත චේතෝ විමුක්තියෙන් එයා සසරෙන් නිදහස් වෙනවා. එනම් රාගය බහුල වුණත් අපි අඬ අඬා කළ යුත්තේ මොකද්ද? මේ බුදුන් වදාළ දහම. ඊළඟට අපි කතා කළා මේ සංසාරේ ද්වේෂයම පුරුදු කරපු අය ඉන්නවනේ. ඒ අයට අපි කිව්වා ද්වේෂ චරිත පුද්ගලයෝ. දැන් අපි අතරම ඉන්න පුළුවන් නේ? අපි අතරම ඉන්න පුළුවන්. එයාට රාගය බහුල නැහැ. එයාට එහෙම ආසාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි කියන්නේ අර හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. පුංචි දෙයටත් තරහ යනවා, කිපෙනවා, අඩි පොළවේ ගහනවා, පුප්පනවා, කෑ ගහනවා නේ? එහෙමයි ඉන්නවනේ අපි අය අතරනේ. එතන ඒක පහසුවක්ද Tamanට? නෑ, ඒක පහසුවක් නෑ. පීඩාවෙන් ඉන්නේ. තරහ ගත්ත වෙලාවට එයාගේ මූණවත් බලන්න ප්‍රියයිද? මූණ රත්තු වෙලානේ, ඇඟ රත් වෙනවා. Tamanටම තේරෙනවා මේ මූණ එහෙම රත් වෙලා යනවා තරහ ගියපු වෙලාවට. එහෙනම් නිතරම කිපෙනවා. ඒ තරහ ඉක්මනට පාලනය කරගන්නත් බැරි අය ඉන්නවා. නිතර නිතර තරහ යනවා. ඒ වගේම එයාට ඒ තරහ, Tamanට එන තරහ පාලනය කරගන්න බැහැ. පාලනය කරගන්න බැරිව ලොකු හානි වලට පත් වෙනවා. එතකොට මේ නිතර නිතර තරහ ගන්න කෙනා, නිතර නිතර කිපෙන ද්වේෂ චරිත පුද්ගලයා වඩන්න කියලා ධර්මයේ සඳහන් වෙනවා. එයා අදි සීලයේ හික්මෙන්න ඕන. ඒ කියන්නේ හොඳට සිල්වත් වෙන්න ඕන. මොකද එයා කරන්න ඕනේ? අදි සීලේ උසස් උසස් සිල්පද ආරක්ෂා කරන්න ඕනේ. දැන් හිතන්නකො ගිහි කෙනෙක් හැටියට කෙනෙක් පංචශීලයෙන් නවතින්න පුළුවන්. හැබැයි ගිහි උපාසිකාවකට හෝ උපාසකයකට පංචශීලය කියලා කියන්නේ අවම සීලය. අඩුතරමි පංචශීල් පද පහවත් රකින්න. නමුත් එයාට පුළුවන් තමන්ගේ සීලය ඊට වඩා උසස් කරගන්න. පංචශීලයට වඩා උසස් සීලය තමයි ආජීව අෂ්ටමක සීලය. ආජීව අෂ්ටමක සීලයට වඩා උසස් සීලය තමයි මොකද්ද? අෂ්ටාංග උපෝසත සීලය. ඊළඟට කැමති නම් පුළුවන් දස සීලයේ හික්මෙන්න නේද? එහෙනම් තරහ බහුල චරිතය හොඳට අදි සීලය බලවත් බලවත් විදිහට සිල් රකින්න ඕනි. සීලය තුල තමන්ගේ ජීවිතය හික්මවා ගන්න ඕනි. අනේ විදිහට අදි සීලයේ කෙනෙක් හික්මෙනකොට ද්වේෂය නම් හෝ කිලුට එයාට හොදලා දාන්න පුළුවන්. ද්වේෂය නම් වූ දූවිල්ල ගසලා දාන්න පුළුවන්. ද්වේෂය නම් වූ විෂ වමනය කරලා දාන්න පුළුවන්. ඊළඟට ද්වේෂය නම් වූ ගින්න සිසිල් කරලා නිවලා දාන්න පුළුවන්. ඊළඟට ද්වේෂය නම් වූ හුල උදුරලා දාන්න පුළුවන්. ඊළඟට ද්වේෂයෙන් අවුල් වෙලා ගිය මේ ජීවිත අවුල ලිහා ගන්න පුළුවන්. මොකෙන්ද? අදි සීලේ හොඳට සිල්පද රැකලා. ඊළඟට එයා මේ සංස්කාරයන්ගේ දුක හොඳට විමසන්න ඕන. රාග චරිත පුද්ගලයා සංස්කාරයන්ගේ අනිත්‍ය බහුල වශයෙන් විමසන්නේ. ද්වේෂ චරිත පුද්ගලයා සංස්කාරයන්ගේ දුක, කියන්නේ දුක ප්‍රකට කරගන්න ඕනේ. අපි දන්නවා ත්‍රිලක්ෂණය කියලා දෙයක්. අනිත්‍ය, දුක්ඛ, අනාත්මය. එනම් බහුල වශයෙන් කිපෙන කෙනා දුක කියන දේ හැම දෙය තුළම දුක දකින්න ඕන. හැම දෙයක් තුළම දුක දකින්න ඕන නේ? තිබෙන්නා වුම දුකනේ අපි මේ වහලා සැපයි සැපයි කියලා මුලා වෙලා ඉන්නේ. මේ කිසි දෙයක තියෙනවද සැපවත් බවක්? නෑ නේද? නමුත් ඒ දුක නම් වූ පරම සත්‍ය මුලාවකින් සැපයි කියන මුලාවෙන් වහලා දාලා දුක් විඳ විඳ අඬ අඬ සැපයි සැපයි කියලා අල්ලගෙන ඉන්නවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ කඩතුරාවේ ඉරලා දාලා ඇත්ත ජීවිතේ ඇත්ත දකින්න ඕනේ. දුක් දේ දුකක් හැටියටම දකින්න ඕනේ. හිතන්නකෝ අපි මේ හැම දෙයකම දුක දකිනකොට මගේ ජීවිතයේ තුල ඕනතරම් දකින්න පුළුවන් දුක ස්වභාවය. සල්ලි හොඳට තිබ්බට, හොඳ රැකියාවක් කළාට, හොඳ ආදරණීය දූදරුවෝ ස්වාමියා බිරිඳ හිටියට හොඳ ඥාති පිරිසක් හිටියට ලස්සන වාහනයක් තිබ්බට ලස්සන ගෙයක් හදාගෙන හිටියට සමාජයේ හොඳ පිළිගැනීමක් තිබ්බට එයාට දුක නැද්ද? සමහර විට එදා වේල කන්ද නැති කෙනාට වඩා ලොකු මොකක් හරි මානසික දුකකින් අර හැමදේම තියෙන කෙනා දුක් විඳිනවා. ඒ දුක ලෝකෙට පේන්නේ. ලෝකයා හිතන්නේ එයා තමයි සැප විඳින්නේ කියලා. නේද? හැබැයි එයාගේ හිතේ යම් යම් ඉවස ගන්න බැරි දුක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒ තිබෙන්නා වූම දුක අපි ප්‍රකට කරගෙන මේ ජීවිතයේ දුක අපි ඒ විදිහටම දකින්නවා. හිතන්නකෝ මේ හැම දෙයම අපි දුක් ස්වභාවය දකින්නකොට අපේ හිත පිහිටයි දේව ඒවයේ. දුකේ හිත පිහිටනවාද? දැන් යම් දෙයක් තුල අපිට විඳින්න දුකක් තියෙනවා කියලා දැක්කොත් අපි ඒ තුල පිහිටනවාද? ඒකට කැමති වෙනවද? නෑනේ. අපි ඒ දේ තුල පිහිටන්නේ නෑ. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක්ඛිත ස්වභාවය හොඳට නුවණින් විමසන කෙනාට නිවන් දොරටුවක් ඇරෙනවා. ඒකට කියනවා අප්පනිහිත. පනිහිත කියන්නේ පිහිටනවා. පිහිටන්නේ නෑ කියලා කියන්නේ අප්පනිහිත චේතෝ විමුක්තිය නම් හෝ නිවන් දොරටුව යාට විවෘත වෙනවා. සසරෙන් නිදහස් වෙලා යනවා. මේ තීව්‍ර දේශයේ තිබ පුද්ගලයා, කිපෙන පුද්ගලයා, වෛර කරන පුද්ගලයාට නිවන් දොරටුව ඇරෙනවා. අදි සීලය තුල හික්මිලා මේ හැම දෙයකම දුක ගැන හොඳට දුක නුවණින් විමසන කෙනාට එයා කිසි දෙයක නොපිහිටා එයාට නිවන් දොරටුව විවෘත වෙනවා. සසර කතරින් නිදහසෙන්. ඒ ද්වේෂය බහුල පුද්ගලයාට. දැන් මේ ද්වේෂය ගැන අපි තව කතා කරොත් මේ ද්වේෂය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට නරක් වෙච්ච තුවාලයක් වගේ කියලා. ද්වේෂය බහුල පුද්ගලයාගේ හිත හරියට නරක් වෙච්ච තුවාලයක් වගේ. හිතන්නකෝ නරක් වෙච්ච තුවාලයක් තියෙනවා. හැබැයි පිටින් වේලිලා. තුවාලේ වේලිලා. හැබැයි සැරව ඇතුලේ තියෙනවා. සැරව ඇතුලේ තියෙන තුවාලයක් නිකන් ලාවට හරි කොහේ හරි වැදිච්ච ගමන් මොකද වෙන්නේ? සැරවෙනවා. පෑරෙනවා. තුවාලේ පෑරෙනවා. ඒ වගේ තමයි අවුරුදු ගානකට කලින් වෙච්ච දේවල් තුවාලේ පාර පාර සැරව ගන්නවා වගේ එයා මොකද කරන්නේ? අසවලා මට මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා කියලා අවුරුදු ගානකට කලින් වෙච්ච සිද්ධියක් නිසා ද්වේෂය අලුත් කරගන්න. අලුත් කරගෙන පැසව පැසව ඉන්නවා. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ හරියට මොකක් වගේද? නරක් වෙච්ච තුවාලයක් වගේ කියනවා. ද්වේෂය සහිත පුද්ගලයාගේ හිත. නිසා යා හොඳට සීලය තුළ අදි සීලය තුළ හොඳට හික්මෙන්නට ඕනේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහචරිත පුද්ගලය. මෝහචරිත පුද්ගලයා කියලා කියන්නේ එයාට රාගය බහුල නැහැ. ද්වේෂය බහුල නැහැ. හැබැයි එයා හැම දෙයක්ම අරකත් හරි මේකත් හරි අරකත් හරි කියලා හැම දෙයක්ම එයා හරි කියලා වැරදි දේවල් තුල එල්බිලා ඉන්නවා. නේ? උතට මිත්‍යා දෘෂ්ටිය තුල එයා වසඟ වෙලා ඉන්නවා. දැන් ඔබ අහලා ඇති අර ජම්බුක ආජීවක කියලා කෙනෙක් හිටියා. උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. හැබැයි අවුරුදු 55ක්ම නිර්වස්ත්‍රයෙන් හිටියේ. ඊළඟට තනි කකුලෙන් හිටගෙන හිටියා. ඊළඟට අසූචි වේලුණු අසූචි තමයි අනුභව කරේ අවුරුදු 55. එතකොට මේ සම්මාදිට්ඨියද? නෑ. ඒක මිත්‍යා දෘෂ්ටිය. අවුරුදු 55ක්ම මිත්‍යා දෘෂ්ටිය තුළ හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේ නම් ඌ හිරු රශ්මිය වැදෙනකොටම විකසිත වෙන මලක් වගේ ඒ හැම පාපී අදහසක්ම, ඒ හැම මෝලාවක්, මේ හැම මෝහයක්, මේ හැම දෙයම අත්හැරලා දැම්මා. එතකොට එයා එනම් මෝහ චරිත පුද්ගලයෙක් නේ. අවුරුදු 55ක්ම තමන්ගේ දෘෂ්ටිය තුළ හිටියා කියන්නේ නේ. හිතන්නකෝ වෙන දේවල් ඕනේ අවුරුදු 55ක්ම වියලි අසූචිකාව කියන්නේ නේ. කොච්චර මිත්‍යා දෘෂ්ටියක් තුළ ඉන්න ඇතිද? එනිසා මේ මෝහ චරිත පුද්ගලයාට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා අධි ප්‍රඥාවේ හික්මෙන්න ඕන. ඒ කියන රාගයටත් ද්වේෂයටත් වඩා ටිකක් බරපතලයි මුලා මෝහය අත්තර ගන්න බෑ. ඇයි තේරෙන්නේ නැහැ? දැන් රාගයක් ඇති වුණා නම් මේක මට හොඳ නෑ කියලා තේරෙනවා. තරහ ගත්තාමත් පස්සේ හරි තේරෙනවා මේක හොඳ නෑ කියලා. හැබැයි හිතන්නකෝ, මොකක් හරි මිත්‍යා මතයකට එල්බිලා හිටියොත් කොච්චර කිව්වත් ඕක වැරදි, ඕක හරි දේ නෙමෙයි කියලා කිව්වත් මම මේකමයි හරි කියලා නේද හිතන් ඉන්නේ? අදටත් නෑ මේකමයි හරි. ඇයි ඒක වැරදි කියලා තේරෙන්නේ මුලාව. එහෙනම් ඒකට, ඒකෙන් නිදහස් වෙන්න නම් හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. හොඳ ප්‍රඥාවක් තියෙන. අධි ප්‍රඥාව තුළ හික්මෙන්න ඕන. අධි ප්‍රඥාව තුළ හික්මෙනකොට ඒ මෝහය නම් වූ කිලුට සෝදලා දානවා. මෝහය නම් වූ දුහුවිල්ල එයා ගසලා දානවා. ඊළඟට මෝහය නම් වූ විෂ වමනය කරලා දානවා. ඊළඟට මෝහය නම් වූ ගින්න නිවලා දානවා. මෝහය නම් වූ හුල උදුරලා දානවා. උදුරලා වීසි කරලා දානවා. මෝහය නම් වූ අවුල ලිහලා දානවා. ලිහලා දානවා. ඒ මොකෙන්ද? අධි ප්‍රඥාවේ. නිකම් පුංචි නුවණකට බෑ, අධි ප්‍රඥාවේ. ඒ විදිහට කරමින් එයා සංස්කාරයන්ගේ අනාත්මය නුවණින් විමසනවා. මොකද්ද සංස්කාරයන්ගේ අනාත්මය? අනාත්මය කියලා කියන්නේ මම, මගේ, මගේ ආත්මය කියන දෘෂ්ටිය. මට ඕනි විදිහට මේක තියාගන්න පුළුවන්. මම මම කියලා එකක් තියෙනවනේ අපි හැමෝට, මගේ මගේ කියලා. ආ, ඒක නැතිත් ඒ තමයි අනාත්මය කියන්නේ. ආත්මයක් නැහැ, අනාත්මයි. හොඳට යා අනාත්මය පුරුදු කරනවා. මේ කිසි දෙයක් තම වසඟයේ පවත්වා ගන්න බැහැ. අපිට ඕනි විදිහට මේවා වෙනස් කරන්න බෑ කියලා අනාත්මය යා හොඳට පුරුදු කරනකොට මොකද වෙන්නේ? අර අධික මෝහය චරිතයට නිවන් දොරටුව විවෘත වෙනවා. ඒකට කියනවා ශුඤ්‍යත චේතෝ විමුක්තිය. ශුඤ්‍යයි, හිස්. මොනවෙන්ද හිස්? මම කියන දෙයින් මේ ලෝකෙම හිස්. ඇයි මම කියලා දෙයක් මේ කිසි තැනක කොහේ බැලුවත්, පිට රටක බැලුවත්, දිව්‍ය ලෝකේ බැලුවත්, බ්‍රහ්ම ලෝකේ බැලුවත්, කොහේවත් මම කියලා, මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ. එනස් හිස්. මොනවෙන්ද හිස්? මම, මගේ, මගේ ආත්මය කියන දෘෂ්ටියෙන් හිස් මේ ලෝකේ. ඒ හිස් බව එයා අවබෝධ කරගන්නවා. ශුඤ්‍යත චේතෝ විමුක්තියෙන් එයා සසර කතරින් නිදහස් වෙනවා. නේ, එහෙනම් අපිට පුළුවන් මේක කරන්න. අපි අපේ චරිත ස්වභාවය හඳුනාගත්තොත්, චරිත ස්වභාවය හඳුනාගත්තාම තමන්ගේ තියෙන දුර්වලකමට අවශ්‍ය කරන නියම ධර්මය තමන්ටම ගලප ගන්න පුළුවන්. හැබැයි ඒකට අවංකකම ඕනේ. අර උගුරට හොරා බෙහෙත් බොනවා වගේ මේක බෑ. තමන් තමන්ට අවංක වෙන්න ඕනේ. තමන් තමන්ට විවෘතව බලන්න ඕනි, මම කොයි වගේ කෙනෙක්ද, මගේ මොන වගේ අකුසලයක්ද බලවත්. තමන් තමන්ට විවෘත වෙලා, එහෙනම් මම මේ දේ කරන්න ඕනි, මම මේ විදිහට ධර්මය පුරුදු කරන්න ඕනි කියලා නිහඬව මේ ධර්මය අපි පුරුදු කරගෙන යන්න ඕනි. මේකට පිම්බලයකුත් අවශ්‍යයි. පිම්බලය නැති කෙනාට මේක කරන්න බෑ. පින අවශ්‍යයි. එහෙනම් පින් බලය අපි ශක්තිමත් කරගන්න ඕනේ. පිනෙන් බලවත් අය බවට පත් කරගන්න ඕනේ. මේ ජීවිතේදී මේ දේ කරගන්න බැරි වුණත් මේ යහපත් සසර පුරුද්දක් අපිට ඇති කරගන්න පුළුවන් නේ. අපි මෙච්චර ආපු මේ සසර ගමනේ පාර චුට්ටක් වෙනස් කරගන්න අපිට පුළුවන්. ජීවිතයේ මෙයාට සමට අඬ අඬ අමාරුවෙන් විඳව විඳව ධර්මයේ හැසිරෙන්නේ වෙයි. හැබැයි කවදාවත් අපතේ යන්නේ නැහැ. මග වැරදුනොත් වැරදුනාමයි. එතකොට අපි මග වරද්දගෙන තමයි මේ සසරෙමෙ එන්නේ. එතකොට හිතන්නකෝ, වැරදි පාරක වාහනයක් පදවගෙන ගියොත් ආය හරි පාරට ගන්න නම් වැරදිච්ච තැනට ආපහු එන්න ඕනි නේද? වැරදි පාරේ ගිහිල්ලා හරි පාරට යන්න බෑ. ආපහු තමයි මුලට එන්න ඕනේ. ඒ වගේ අපිට මේ සසරේ වැරදුනේ කොතනද කියලා තමන් දැනගෙන එතෙන් දැවිල්ලා ඒ වැරද්ද නිවැරදි කරගෙන අපි මේ යන ගමන වෙනස් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වැරදි පාරට තමන්ගේ රථය හරවගෙන ඉන්න තාක්කල් එයාට මේ සසරෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි යම් මොහොතක එයා වැරදි පාරෙන් නිවැරදි පාරට තමන්ගේ ජීවිතය ගත්තොත් එයාට තමයි මම රියදුරා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනිත් හැමෝම නිකන් රැහැන් පටල්ලන් ඉන්නවා විතරයි. මමත් ධර්මය අහනවා, මමත් සිල් රකින්නවා, මමත් භාවනා කරනවා කියලා ඉන්නවා. හැබැයි කළ යුතු දේ කරන්නේ නැත්තම් ඔහේ නිකන් රැහැන් පටල්ලන් ඉන්නවා විතරයි. කරත්තෙට ඕනි පැත්තේ කරත් යනවා. එයා හිතනවා මං යන්නේ හරි පාරේ. හැබැයි යා කරන්නේ රැහැන් පටල්ලන් ඉන්නවා විතරයි නේද? එහෙනම් අපි මහන්සි ගන්න අපි ඔච්චර කල් ඔහේ රැහැන් පටල්ලගෙනනේ ආවේ නේද? එහෙනම් අපි දැන් රියදුරෙක් නම් මොකද කරන්න ඕනි? රියදුරාට ඕනි පාරට වාහනය ගන්න ඕනි. වාහනයට ඕනි විදිහට යන්න දෙන්න බෑ. එහෙනම් මේ ජීවිතේ නම් වූ වාහනය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ නිවැරදි මාවතට යොමු කරගෙන අපි හැම දිනාටමත් මේ සසර කතරෙන් නිදහස් වීම පිණිස මේ ධර්ම දානමය මේ උතුම් පුණ්‍ය ක්‍රියාව මේ පින්වත් හැම දිනාටම ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු.